සමන්තා චකවාලේසු අතරාග චන්තු දේවතා සද්දම්මං මුනි රාජසා සුනන්තු සක මොකදම් ධම්ම සවනාකාලෝ අයම් බදන්තා ධම්ම සවනාකාලෝ අයම් බදන්තා ධම්ම සවනාකාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේසන්තා සන්තචිතාති සරණා සරණා එත්තා ලෝකන්දරිවා බුම්මා බුම්මා ච දේවා ගුණ ඝන ඝන දේවතා සබකලං ඒතේ ආයන්තු දේවා වර කනකමයේ මෙරු රාසේ වසන්තෝ සන්තෝ සන්තෝ සහේතුම් මුනි වර වචනම් සෝතුම් මක්කම් සමකම් සබේසු චකවාලේසු යක්ඛා දේවා ච බ්‍රහ්මනෝ යම් අමිහි කදම් බුඤ්ඤම් සබ්බා සම්පති සරකම් සබ්බේ තම් අනුමෝදිත්වා සමකා සාසනේ රදා පමාදා රහිතා හොන්තු ආරක්ඛා සුවිසේසතෝ සාසනා සච්ච ලෝකස්ස උටි බවතු සබදා සාසනං විච ලෝකං ච දේවා රක්ඛන්තු සබදා සදින් හොන්තු සුඛී සබ්බේ පරිවාරේහි අදනෝ අනීගා සුමනා හොන්තු සහ සබ්බේහි ඥාතිවි රාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අගීතෝ වා උදගතෝ වා පීසාචතෝ වා කානුකතෝ වා කන්දකතෝ වා නකතතෝ වා ජනබද රෝගතෝ වා අසද්දම්මතෝ වා අසන්දිතිතෝ වා අසපුරිසතෝ වා චණ්ඩාහති අසමිගා කෝණ කුකුරා අහි විචිකා මනිසපාදීති ඓච්ඡතරච්ඡා සූකර මහිංසා යකරකසාරිහි නානාපයතෝ වා නානාරෝගතෝ වා නානා උපදවතෝ වා ආරක්ඛම් ගන්ධන්තු